ओ विरागी मन कलंबेरु पीवी तुरु हदवत पैरे दो एम विट पवसे नो मुविं पवे बुद्धं सरणं गच्छामि एम विट नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तत्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नाहं भिक्खवे अन्यं एक धम्मंपि समनुपस्सामि येन अनुपन्नो वा कामच्छन्दो उपद्यति उपन्नो वा कामच्छन्दो भियो भावाय वे पुल्लाय संवत्तति यथ इदं भिक्खवे शुभनिमित्तं शुभनिमित्तं भिक्खवे अयोनिसो मनसि करोतो अनुपन्नो चैव कामच्छन्दो उपद्यति उपन्नो च कामच्छन्दो भियो भावाय वे पुल्लाय संवत्तति इति ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්නතුනි නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මාම්පි සමනුපස්සාමි මහණෙනි මම වෙනත් කිසිදු එකම ධර්මයක්වත් දකින්නේ නැහැ තේන අනුප්පන්නෝ මා කාමචන් දෝ උප්පද්දති මේ සුබ නිමිත්ත වගේ නිමිත්තක් මොන වගේ දෙයකටද නූපන්නා වූ කාමචන්දේ යමක් නිසා උපදිනවද උපන්නා වූ කාමචන්දේ යමක් නිසා වැඩිමනත් භාවයට විපුල බවට පැමිණෙනවද අන්නේ සඳහා මේ සුබ නිමිත තරංග වූ දෙයක් තවත් මම දකින්නේ නැහැ කියලා දේශනා කරනවා සුබ නිමිත්තම් භික්කවේ අයෝනිසෝ මනසිකරවතු මහණෙනි මේ සුබ නිමිත්ත නිවැරදි ආකාරයට නුවණින් මෙනෙහි නොකරනහුට අනුපන්නෝ චේව කාමච්ඡන්දෝ උපජ්ජති නුපන්නා වූ කාමච්ඡන්දයද උපදිනවා උපන්නෝ ච කාමච්ඡන්දෝ බීයෝ භාවාය වේපුල්ලාය සම්මතති උපන්නා වූ කාමච්ඡන්දයත් වැඩිමනත් භාවයේ පිනිස ඒ වගේම විපුල බව පිණිස පවතිනවා කියලා කියනවා. හට නොගත්තා වූ කාමච්ඡන්දේ ඇතිවීම පිණිසත් ඇති වුණා වූ කාමච්ඡන්දේ වැඩිමනත් වීම පිණිසත් විපුල බවට පත්වීම පිණිසත් මේ සුබ නිමිත්ත තරම් තවත් දෙයක් නැහැයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒ වගේම සුබ නිමිත්ත කියලා කිව්වේ මොකද රාගට්ඨානියන් ආරම්මණං රාගයට හේතු රාගයට නිමිතු වරමුණක් කියන කයි මේ සුබ නිමිත්ත කියන එකෙන් අදහස් කරේ. අයෝනිසෝ මනසිකරවතෝ කියලා කිව්වේ මොකද්ද? ඒ කොහොමද අයෝනිසෝ මනසිකාරය පිළිබඳ කියන්නේ? අනිච්චේ නිච්ඡාන්තේ දුක්ඛේ සුඛාන්තේ අනත්තනි අත්තාති අසුභේ සුභාන්ති අයෝනිසෝ මනසිකාරෝ උපපතමනසිකාරෝ මේ කියුවේ මොකද්ද අනිත්‍ය දෙයක් පිළිබඳව නිත්‍ය වශයෙන් හෝ ඒ වගේම දුක්ඛ දෙයක් පිළිබඳව සුඛ වශයෙන් හෝ අනාත්ම දෙයක් පිළිබඳව ආත්ම වශයෙන් හෝ අසුභ දෙයක් පිළිබඳව සුභ වශයෙන් හෝ මෙනෙහි කරනවා නම් අන්න අයෝනිසෝ මනසිකාරය ඒ වගේම සත්‍ය පිළිකුල් කිරීමෙන් හෝ ඇත්ත తත්වයේ වළක්වලා වෙනත් දෙයකට අනුව මෙනෙහි කිරීමයි ඒ විදිහට සුබ නිමිත්ත ගැන මෙනෙහි කරනකොට උපන්නා වූ කාමච්ඡන්දේ උපදිනවා උපන්නා වූ කාමච්ඡන්දේ වැඩිමනත් භාවයේ පිණිස විපුල භාවයේ පිණිස පවතිනවා කියලා සඳහන් වෙනවා අපි මේකට හිත යොදවලා නැහනේ මස් සංගක් කැටකට ගොඩක් තියෙනවා කියලා හිතුවම යදෙව්වහම ඒක අපිට ටික ටික එනවා අපිට දැනෙනවා මේ අපි ඉන්න තැන පිළිකුල් කියලා ඒකනේ වෙන්න ඕන පටික්කුල සංඥාවක් එන්නේ බෑ ඒ පටික්කුල සංඥාව ආවම තියෙන භයානක කමක් නෙමෙයි මේක ඒක පිළිකුල් බානාව කීකේ වඩන්න හොඳ නැහැ අනිත් අය හරි අකමැති ඒ ඉංගොල්ලන්වත් වෙනවා මේ විදිහට ඒ පාට ඉගෙන මිනිසුන්ගේ දැන් අපේ මනෙන් කේශා ලෝමා නකා දන්තා කියලා වඩනවා නේද? ඒක සිකක් ගලන්න අපිට කෙනෙක් මිනිසුන්ගේ දත් විතරක් පේනවා. කෙස් විතරක් පේනවා. එතකොට අපිට දැන් අපි මේ ඔක්කොම පේන හින්දානේ ලස්සන. නේ? දැන් අර ලස්සනම කෙනෙක්ගේ කටක් කරලා ටෝච් එකක් ගහලා බලන්නේ අර එතකොට දත් එයා මේ බලනකොට ලස්සනක්ද පේන්නේ? කොච්චර මූණේ ලස්සන වුණත් අර කටාසෙට එලියක් ගහලා බලනකොට කටයි දතුයි අරවයි මේවා රතු පාටයි ඒක විතරක් පේනකොට ඔළුවට යන්නේ මනට යන්නේ කොටස විතරනේ. අනේ වගේ දැන් ඔය ශරීරයක වුණත් ඒක කොටසක් අරගෙන පෙන්වුවාම දැන් කාට හරි දැන් ලස්සන ශරීරයක මේ ඇහැක් විතරක් මෙන්න මෙහෙම ඇරලා වලන කණ්ණාඩියක. අර දොස්තරලා බලන්නේ කවදාවත් දොස්තර ලස්සන පේන්නේ නැහැ. කොච්චර ලස්සනට මේකප් කරලා අරම මෙයා ගියත් මෙහෙම කරලා ඇස් දෙක ඇරලි වෙලා අර කලින්ගුවක් තියලා ඔහොම බැලුවොත් එමේ ඇහැ ඇහැ ලොකු වෙලා පේනෝ. ඒක තිද්දිත කළු ඉංග්‍රියාවයි අරවයි මේවයි සුදු පාටයි ඔක්කොම බැලුවම බිත්තරයක් වගේ ඔක පේන්නේ. එතකොට අර අර කේස් ලොකු වෙලා පේනෝ. ඒ පොඩි පොඩි දේවල් වල ඒක ලස්සනක් නෙමෙයි පේන්නේ. ඉතින් අපිට මේ ලස්සන පේන්නත් ටිකක් ඈතින් පේන්න ඕන. ඒ වගේම ටිකක් මේ මේ මේ සංඥාව අපි සංඥාවෙන් අපේ මනස ටිකක් ඒකට කෑදර වෙලා බලන වෙලාවක් වෙන්න ඕන ලස්සන පේන්නේ. නමුත් ඇත්තටම විද්‍යානුකූලව ශරීරයේ දිහා බැලුවොත් අපට මේ ලස්සනනේ. ඒ විද්‍යානුකූල බැලුව ගමන් පේන්නේ හැම ඒ හැමේ තියෙන අර ස්වභාවයන් කිස්සල ස්වභාවයන්. එතකොට පේනවා මේ ඇඟ මහා අමුතු දෙයක්. කෙස් ගොඩක් ලොම් ගොඩක් නියපොතු ගොඩක් දත් ගොඩක් මස් ගොඩක් ඒ ඔළුවේ ඇඟේ තියාගෙන ඊට පස්සේ ඇතුළට යනවනේ හිත. විලිකුල් භාවනාවේ තියෙන විශේෂත්වය කේසා ලෝමා නකා දන්තා තචෝ කියන එක තච පංචකේ උඩ ටික. ඕක ටිකේ තමයි අපි ඔක්කොම ඒ සෙල්ලම් ටික කරන්නේ. මේකප් ටිකයි අරවයි මේවයි ලස්සනයි හැමේ ගානේවයි මූණේ ගානේවයි නියේ කොණ්ඩේ ගානේවයි නියපොතු වලට කරන්නේ ඔක්කොම කරන්නේ ওই තත පංචකේ උඩ. ඊළඟට තියෙන්නේ මස්. ඒකට මුකුත් කරන්න බෑ. ඒකට ඉතින් මොනවා හරි ওই ව්‍යායාම කරලා හදාගත්තු ටිකක් විතරයි. දැසේ මස්. ඊට පස්සේ ඒ නහර ඇටකටු ඒවට ගිහිල්ලා ඒවා ඒ විදිහටම අරමුණු කරගෙන ඇවිදිනවා ඉඳ ගන්නවා ඇල කරනවා. ඒතකොට ඔබ හිතන්න යාට නිතරම දැනෙනවා මස් ටික වැටෙන හැටි අර කටු ටික නැවෙන හැටි ලේ ටික ඇතුලේ තියෙනවා ඒවත් තේරෙනවා. කොහොම වුණොත් ඔබට මේවට ආස නැති වුණාට ඕක තමයි ඇත්ත. ඔය ඔක්කොම බොරු වල ඉන්නේ ඔය බොරු ඔය බොරු ඔය නෑයෝන්ගේ කතායි ඔය තමන්ගේ තත්වයි ඔය දාගෙන තියෙන දේ ඔක්කොම වනිකන් පුස් දේවල් ටික කාලෙක. එතකොට දැන් මොකක්ද නන් මේක වැදගත්ම කොටස අපි මිනිහක් වෙන්න යනවා නෙමෙයි මේ සංඥා කියන එක හරි වැදගත්. සංඥා වලින් සිත වෙනස් කරන්න පුළුවන්. සංඥා වලින් තමයි සිත ගෙනියන්නේ කොහෙට ටික වැරදුනා හරි කියලා නෑ. ගත්ත සංඥාව හැටි තමයි කතා කරන්නේ. ගත්ත සංඥාව හැටි තමයි හිතන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය අවබෝධ කර ගැනීම සඳහා උන්වහන්සේ විවිධ විදිහේ ජීවිත දිහා බලන්න ක්‍රමවේදයන් අපිට උගන්වලා තියෙනවා. විශේෂයෙන්ම මේ ජීවිතය දිහා උන්වහන්සේ ශ්‍රාවකයෝ බලන්න ඕනි ප්‍රධාන කාරණයක් හැටියට පෙන්නනවා හේතුඵල ධම හැටියට මේ ජීවිතය දකින්න කියලා. ඉතින් බුදුරජාන් වහන්සේගේ දේශනයක් තියෙනවා නතුම්හ කියලා. නතුම්හ කියන්නේ ඔබගේ නොවේ කියන එකයි. නායම් බික්වේ කායෝ තුම්හාකං. මහණෙනි මේ ජීවිතය කියන්නේ ඔබගේ නොවේ. නාපි අඤ්ඤේසං වෙනත් කෙනෙකුගෙත් නෙවේ. පුරාණ මිදම් බික්වේ කම්මං මේක පරණ කර්මයක් වෙනවා. අபிසංකතම් මේක සකස් වෙච්ච එක. අபிසංචේත චේතිතං චේතනාවත් තුලින් හැදිච්ච එකක්. වේදිතං දට්ටබ්බම් මේ ජීවිතේ දකින්න තියෙන්නේ විඳව විඳව තමයි දකින්න තියෙන්නේ. වේදනාව තුළ තමයි දකින්න තියෙන්නේ. එතකොට අපේ ජීවිතය ගත්තාම දැන් අපිට මේක අපිට අයිති දෙයක් අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් වගේ තමයි සාමාන්‍යයෙන් ජීවිතේ දිහා බැලුවාම පේන්නේ වැටහෙන්නේ තේරෙන්නේ හඳුනාගෙන තියෙන්නේ අයිති දෙයක් හැටියටයි. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සංඥා විපල්ලාස. පාලනය කරන්න තමාට ඕනෙට හසුරන්න බැරි දෙයක් ඒ වගේ ආන්න පේනවා මේ ජීවිතේ හසුරවන්න පාලනය කරන්න පුළුවන් කියලා. එතකොට මෙතන උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය කියන්නේ නතුම්හාකං ඔබගේ නොවේ කියනවා. අයිතිත්වයක් පාලනය කිරීමේ හැකියාවක් මේ පංච උපාදානස්කන්ධය තුලම නැහැ. එක වෙලාවකදී සුන්වහන්සේ පෙන්නනවා මේ රජ කෙනෙකුට පුළුවන් තමන්ගේ රට තුළ ඉන්න මනුස්සයන්ට විවිධ දෙයක් කරන්න. රජ කෙනෙකුට හැකියාව තියෙනවා. මරන්න ඕනි අය මරලා දාන්න, ඊළඟට මේ එලවන්න ඕනි අය එලවන්න, නිර්ධන කරන්න ඕනි අය නිර්ධන කරන්න ඕනනම් පුළුවන්. රජ කෙනෙකුට ඒ කැමති දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒ වගේ අයිතියක් කිසිම කෙනෙකුට තමන්ගේ පංචපාදානස්කන්ධය දිහා පංචපාදානස්කන්ධයට පාලනය කරන්න බෑ. පංචපාදානස්කන්ධය නිතරම හේතු හට ගැනීමෙන් හටගන්නවා, හේතු නැතිවීමෙන් නැතිවෙර යනවා. මිසක්ක කාටවත් පාලනය කරන්න බෑ. රූපේවත් වේදනාවත් සංඥාවත් සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහම කාටවත් ඕන විදිහට පාලනය කිරීමේ හැකියාවක් නැහැ. හේතු සකස් කිරීම තුළ යම් යම් සකස් වීම තියෙන වෙරෙන්න පාලනයක් තුළින් කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒකයි සිත උනත් එහෙමයි අනකරලා මේ හිත පාලනය කරන්න බෑ. හේතු හදලා සිත පාලනය කරන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේකයි ඔබගේ නොවේ කියනවා. ඊළඟට මේක වෙන කෙනෙකුගේත් නොවේ. මේක පුරාණ කර්මයක් තමයි දැන් ජීවිතේ කියන්නේ. ඊළඟට අபிසංකිතං ඒක සකස් වෙච්ච එක. ඒ වගේම චේතනාවත් වලින් හැදිච්ච එක. ජීවිතයේ දකින්න තියෙන්නේ වේදිතං දත්තබ්බං කියන විඳුව විඳුව තමයි දකින්න තියෙන්නේ. අපිට ජීවිතයේ ස්වභාවයන් වේදනාවත් එක්ක තමයි දැනෙන්නේ. වේදනාවත් එක්ක තමයි දැනෙන්නේ. එතන තමයි අපිට නිතරම ජීවිතයේ හැම දෙයක්ම දැනෙන තැන. පටිච්ච සමුප්පාදේම නිතරම එයා නුවණින් විමසා බලනවා. මොකද දැන් ඔබගේත් නුවේ නම් වෙන කෙනෙක්ගේත් නුවේ නම් මේ ජීවිතය කොහොමද සකස් වුනේ, කොහොමද මේ ජීවිතය පවතින්නේ, ක්‍රියාත්මක වෙන්නේ? මෙන්න මේ කාරණය අවබෝධ කරගන්න සතාගත ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදේම අන්න සාදුකං යෝනිසෝ මනසිකරෝති නිතරම මෙනෙහි කරනවා, සිහි කරනවා. මොකද්ද පටිච්ච සමුප්පාදේ? ආනි පටිච්ච සමුප්පාදේ සිහි කරනකොට මේක අන්න හේතුඵල ධමයක් හැටියට අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා. උප්පන්නං බද්දකං සමාධි නිමිත්තං උපදවා ගන්නා වූ සමාධි නිමිත්ත ආරක්ෂා කරගන්න නිතරම වීර්ය කරගන්න කියන එකට කියනවා අනුරක්කනා ප්‍රධානී කියලා. එතකොට මේ සමාධි නිමිත්ත හැටියට අට්ටික සංඥා හොඳ සමාධි නිමිත්තක් හැටියට දේශනා කරනවා. ඊළඟට පුලවක සංඥා කියලා තියෙනවා. මිනිහක් මැන්නට පස්සේ අර පණුව ගැහුවට පස්සේ මේ සමාධි නිමිති දේශනා කරනවා. එතකොට කෙනෙකුට පහසුවෙන් උපදවා ගත යුතු සමාධි නිමිත්තක් හැටියට අට්ටික සංඥාව දේශනා කරලා තියෙනවා. අට්ටික සංඥාව කියන්නේ මොකද්ද කියලා දන්නවද? ඔව්, ඇට සැකිල්ල මුල් කරගෙන හිතේ ඇති කරගන්නා වූ සමාධිය. ඒකට කියනවා අට්ටික සංඥා කියලා. දැන් අපි හැමෝටම ඇට සැකිල්ලක් තියෙනවනේ නේද? ඒ ඇට සැකිල්ල අරමුණු කරගෙන සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කෙනෙකුට සමාධියක් ඇති වෙන විදිහට මේ අට්ටික සංඥාව දිනු කරන්න පුළුවන්. අර බාහිරව දැක්ක ඇට සැකිල්ලක් හිතෙන් අරමුණු කරගෙන ඊට පස්සේ තමන්ගේ කයට සිත පිහිටුවාගෙන මේ කයේ ඇට සැකිල්ලක් තියෙන්නේ කියලා සිහි කරනවා. ඒතර මේ කය කියනකොට තමන් ඉන්න ඉරියව්ව හොඳට තමන්ගේ මනසින් දකින්න ඕන. මේ කය කියනකොට තමන් ඉන්න ඉරියව්ව දිහා හොඳට බලනවා. ඊට පස්සේ ඇට සැකිල්ලක් තියෙන්නේ කියනකොට බාහිර ඇට සැකිලි නිමිත්ත තමන්ගේ කය දිහාම බලනවා. ඒතර මේකයෙත් ඇට සැකිල්ලක් තියෙන. ඒතර ඇට සැකිල්ලක් හැටියට කාලයක් යනකොට පේන. මුලින්ම අපි අවධානය යොමු කරන්නේ අපි කරන මානසිකාරයට හොඳට හිත පිහිටව ගන්නවා. මේ කයේ ඇට සැකිල්ලක් තියෙන. හිමීට සිහි කරනකොට අර නිමිත්ත අන්න තමන්ගේ කය තුලින් බලන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? කය තුලම හිත පිහිටනවා. එතකොට අපි බාහිරව දැක්ක ඇට සැකිල්ලක ඒ සංඥාව අරගෙන තමන්ගේ කය දිහා තමන්ගේ හිත යොමු කරලා මේ කයෙත් ඇට සැකිල්ලක් තියෙන්නේ කියන සංඥාව පුදු ගන්න. ඒ තුලින් හිත සම්පූර්ණ එකඟ කරගන්න පුළුවන්. ඉරියාපත ඉඳගෙන හිටගෙන ඇවිදින්නේ හිතාගන්න ඉරියව්වට පිටපස්සේ හොරුන හම් පුළුවන්. ඒකෙ සිහි නුවණ දෙකම යෙදෙන්න ඕනේ. දැන් යනකොට යන බව දන්නවා, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නවා, ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. කොහොමද දන්නේ? මෙන්න මේ විදිහට. හරිද? ඒ අපි සති නිමිත්ත හිත තියාගෙන ඒ කය කෙරෙහි මෙන්න මෙහෙම දන්නේ. කොහොමද මම ඒක කියලා දෙන්නම්. අපි ගන්න මේ මේ සූත්‍ර දිනයකට දැන් හත්තිපුදුම් වගේ සූත්‍රයක් ගන්න සරියුත් මහරහතන් වහන්සේ ඉස්සෙල්ලා මේ උපමා පව හරි වටිනවා. හරිද? සරියුත් මහරහතන් වහන්සේ මේ උපමාව දෙන්නේ මතක තියාගන්න. ඕගොල්ලෝ දන්නවා නේද මේ වරිච්ච බිත්ති හදන හැටි? ඈ නැටි බිත්ති ඉස්සෙල්ලා කණු හිටෝලා ඊට පස්සේ ලං ඕලින් බැඳලා ඊට පස්සේ නැටි ගුලි ඔබ්බලා උඩින් හොඳට කපරාදු කළ නැත්තම් හොඳට ඔය උපමාව මතක තියාගන්න. මේ උපමාව යම් බඳුද කයේ බඳුයි, කය යම් බඳුද ඒ උපමාවේ බඳුයි. ඒ වගේ ඇටකෝටු හිතවල ලේ සහිත නහරෙන් බැඳලා මස් ඔබ්බල හැම නැමැති සිදියෙන් උපදාලා තියෙනවා. තේරෙනවද නේද මේ ශරීරේ හැම වෙලාවෙම අර වරිච්ච බිත්තිය මතක් කරගත්තාම ඔයගලන්ට පිළිවෙල මතකයි. මේක මෙනෙහි කරන්න ඕනේ පිළිවෙල මතක හිටින්න තමයි වරිච්ච බිත්තිය මතක් කරලා තියෙන්නේ. දැන් යනකොට යන බව නුවණින් දන්නව කොහොමද දන්නේ? සති නිමිති තියාගෙන යනකොට හැම වෙලාවම හිත ඇතුලෙන් කයට කය සති නිමිති තියාගෙන කයට යොමු වෙලා දන්නව ඇට කෝරු හිටවල ලේනහරින් බැඳලා මස් ඔබ්බල හමින් උපදාපු රූපයක් නේද? හැම වෙලාවෙම මේ විදිහට. එතකොට යන ඉරියව්ව කරන රූපෙ මෙහෙමයි. ඉඳගෙන ඉන්නකොටත් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත තියාගෙන ඉඳගෙන ඉන්න ඉරියව්වට ගත්ත ඇතුළත හිමින් මානසිකාරයක් ගෙනිනවා. කොහොමද මේ කය කෙරෙහි සිහියෙන් ඉන්නවා, කය කෙරෙහි නුවණින් ඉන්නවා, කොහොමද ඉඳගෙන ඉන්න ඉරියව්වේදී මේ කය ඇටකූරු හිටවල ලේනහරින් බැඳලා මස් ඔබ්බල හැම නැමිති හිවියෙන් උපදාපු ශරීරයක්නේ මේ ශරීරයේ හැටි මෙහෙමනේ කියන ඉරියව්ව. හිටගෙන ඉන්නකොටත් හිටගෙන ඉන්න ඉරියව්වේ තියෙන ශරීරයේ හැටි. ඇවිදීම නැමති මේ චලනය වෙන ඉරියව්ව කරන ශරීරයේ හැටි. ඉඳගෙන ඉන්න ඉරියව්ව කරන මේ ශරීරයේ හැටි. හැම වෙලාවෙම නැටි වරිච්ච බිත්තිය සිහි කරගන්නවා. වරිච්ච බිත්තිය සිහි කරුවාම ඕගොල්ලන්ට ක්‍රමය එනවා. නැටි පා හිටවල නැත්තම් කණු හිටවල ඊට පස්සේ වරිච්ච කෝටු තියලා ලණු වලින් බැඳලා මස් මැටි ඔබ්බල උඩින් ගන්න ආලේප කරනවා. ඒකෙත් තියෙන දෙමැට්ටක්. ඒ මේකෙත් තියෙන දෙමැට්ටක්. හම සහ සිවිය කියලා. අපිට මේ උඩ තියෙන සිවිය දැන් උණුවතුර ටිකක් එහෙම දාලා පිච්චුනහම සිවිය යනවා. එතකොට අර සුදු පාටට මතුවෙන්නේ හම. උඩේකට අපි නිකන් කියන කුඩු හම කියලා. මේක නෙමෙයි ඇත්තටම හම. මේ උඩින් තියෙන එක සිවිය. ඈ අර දෙමැට්ට මේ තියෙන්නේ. පළවෙනි මැට්ටි ඒක තමයි අර රළුවට ඒක තමයි හම. අපි උණුවතුර ටිකක් එහෙම වැටනහම සුදු පාටට මතුවෙන්නේ ඒක හම. එතකොට මේ හම යටින් තමයි මස් තියෙන්නේ. ඈ ඒ වගේ වරිච්ච බිත්තියක් හැම වෙලෙම සිහි කරගන්න කියලා කිව්වේ. එතකොට ඔයගලන්ට කය ගැන සිහි කරන අනුපිළිවෙල මතක් වෙනවා. මතක් වෙනවා. දැන් අපි ටිකක් හුරු වෙමු, උත්සාහවත් වෙමු. සති නිමිති හිත තියාගෙන නොයේක් අරමුණු වලට හිත යන ගතිය නතර කරලා ඉරියව්වට විතර යනවා කියන ඉරියව්වට හිත සීමා කරගන්නවා. සිහිය. ඊට පස්සේ ඒ සිහියෙන් යුක්තව සිහියෙන් ඉරියව්ව අල්ලගෙන ඉබඳු ඉරියව්ව කරන කය ගැන නුවණයි. මොකද්ද මේ ඉරියව්ව කරන කය? මේ බඳු එකක්. අපි උත්සාහවත් වෙන්නේ යම් යම් ආකාරයකට කය පවතිද ඒ ඒ ආකාර නුවණින් දන්නවා. මේ ඉරියව්ව කරන කය මේ බඳුයි. මේ බඳුයි. තව ඕනේ නම් ඒ විදිහට බලලා ඇටකූරු හිටවල ලේනහර බැඳලා මස් ඔබ්බල හැම නැමැති සිවියෙන් උපදාලා තියෙන මේ රූපේ හැටි නෙමේ ඈ මේ බඳු රූපයක් නෙ තියෙන කියලා බලනවා. තව වැඩිමනක් ඕනනම් මේ කයේ විඥානේ තියෙන නිසා මේ කය සංඥානක වෙලානේ කියලා බලනවා. තේරෙනවද නේද? එහෙම නොබැලුවත් ප්‍රශ්නයක් නෑ. අපිට කායගත සතිය නිසා කායගත සතිය කය කෙරෙහි ගිය සිහිය ඒකෙන් ඉඳගෙන ඇවිදින ඉරියව්වේදී සති නිමිති තියාගෙන ඇවිදිනවා කියන ඉරියව්ව ගැන තයි හිත යොමු වෙලා තියෙන්නේ, හිතට අවු වෙලා තියෙන්නේ. ඒකින් කරනවා බාහිර ආරම්මණයේ හිත දුවන එක නතර කළා. ඊට පස්සේ අල්ලගත් රූපේ තුල තියෙන සම්මෝහ බව, මෝහ සහගත බව දුරු කරන එක කරනවා මේ නුවණින් යුක්තව. එතකොට ආධ්‍යාත්මිකව බාහිරව දෙකින් එකකවත් අපේ මෝහය පිටලා නැහැ. පේරණේ. ඒ ඉරියව්වට හිත සීමා කරගත්ත සතිනිමිති තියාගෙන ඇවිදිනවා. ඇවිදින බව නුවණින් දන්නවා. ඇවිදින බව දන්නව හොදට අපි නුවණින් දන්නවා. කොහොමද දන්නේ? හම ඇට කූරු හිතවල ලේනහරි මැදල මස් ඔබ්බල සිවියෙන් උපදාලා තියෙන රූපයක් නේද මේ? මෙහෙම තිබුණට මේක ඇතුලේ තියෙන්නේ මෙහෙම. පිළිවෙල අමතක වුණොත් ඨග්ගල සිහි කරගන්න වරිච්චි නැටි බිත්තිය. බිත්තිය සිහි කරගත්තහම බිත්තිය අනුපිළිවෙලට කන හිතෝල කෝටු බැඳලා නැටි ඔබල දෙමෙ පිටින් උපදාලා තියෙනවා වගේ මේ. දැන් පටිපදම සූත්‍රය එහෙම සරිත් මහ රහතන් වහන්සේ ඕවා දේශනා කළේ මේ සසර ගෙවා ගන්න කිලිස් ගෙවා ගන්න ඌමනාවක් නැත්තම් ඕවා උදව් වෙනක දේශනා කරන්නේ. ඒ දේශනා කළා තියෙන්නේ මේ නිසා. ඈ ඒ නිසා දැන් අපිට මේ කය කෙරෙහි ඔබඳු නුවණකින් යුක්තව ওই විදිහට නුවණකින් යුක්තව ක්‍රියාව පවත්වන්න ඕනේ. දැන් මේ වෙලාවේදී ඒ අතර ඉරියව්වෙන් තුන් ඉරියව්වක් ගන්න අනිවාර්යෙන් හොඳට මතක තියෙන්න ඕනේ සතිනිමිති තියාගෙන ඒ ඉරියව්වට හිත ගෙනියන්නේ ඉරියව්වෙන් පිට ගෙනියන්න එපා. ඇවිදිනකොට ඇවිදිනවා කියන ඉරියව්ව කෙරෙහි හිත තියාගෙන ඉන්නේ නෝනේ දිල කියනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න කෙරේ ඉරියව්වේ හිත දැන් මෙහෙම තියෙනකොට සතිනිමිති ඉඳගෙන ඉන්න බව නෝනින් දන්නා ඒක මෙනෙහි කරනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නා ඇවිදින බව හිතගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බව දන්නවා කියන එකෙන් කියනවා බාහිර ආරමණයට යොමු නොකර ඒ ඉරියව්වට සම්මුම ඉලක්ක කළා සීමා කළා තනි කළා මේ යොමු කළා කියන එක. ඊට පස්සේ ඇතුළත මේ වගේ මානසිකාරයකට එක්ක මොකද එතකොටයි අපි බස් එකකට යන්න ඉඳ ගන්න ගියා දම් පිළට ඇවිල්ලා ඉඳ ගන්න ගියා ගහක් යට තාවකාලික ඉඳ ගන්න ගියා ඉඳගෙන ඉන්නකොට තක්කල මේ නෝන එනවා. තව කෙනෙක් ඉඳගෙන ඉන්නවනේ මේ තව පුද්ගලයෙක් ඇවිදිනවා නෙමෙයි තව පුද්ගලයෙක් හිටගෙන ඉන්නවනේ මේ ඒ බාහිර රූපකයේ තියෙන යථා ස්වභාවය අපිට තේරෙනවා. ওই විදිහට බලනකොට තමයි මේ සවිඥානික කය මම මගේ කියන හැඟීම ටික අපිට ගෙවෙන්නේ. මේ ශාරීරික පුරාවේ විහිදෙන්නේ මොනවද මේ කියන අසූචි පිළිකුල් දේවල් නේද? ඉතින් ඒක නිසා දේශනාවට අනුව ගත්තොත් එහෙම අපි හැම වෙලේම පිළිකුල් වශයෙන් දකින යමක් තියෙනවද? ඒවා හිතර කාවැදිච්ච යමක් තියෙනවද? අන්න ඒ වගේ එක කොටසක් හිතර මුලින් අරගෙන පිළිකුල වඩන්න ආරම්භ කරනවා නම් ඒ ගමන ගොඩාක් සාර්ථක වෙනවා. මහාන ජීවිතයට මුලින්ම සම්බන්ධ වෙච්ච යෝගාවචර නැත්නම් භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් උන්වහන්සේලාට මේ ගැඹුරු භාවනාවක් කරා හිත අරගෙන යන පුළුවන් පුණ්‍යවන්තයන්ට විතරයි. ඉතින් ඒක නම් කෙස් වැටියේ කපල අතර දෙනකොට රහත් වෙනව නේද? නමුත් ඇතැම්ම එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අර පුණ්‍ය භාග්‍ය අනුව තමයි ඒ දේ සිද්ධවන්නේ. ඒක නිසා පින්වතුනි අපටත් මේ අපේ මේ ශාරීරික කොටස් තියා බලාගෙන ඉන්නකොට සාංශාරික කුරුදු අනුව වෙන්න පුළුවන් මේ ජීවිතයේ අත්දැකීම් අනුව වෙන්න පුළුවන් තමන්ටත් නිතර පිළිකුල වශයෙන් වැටෙන කොටසක් තමන්ට තේරෙනවා. අපි හිතමුකෝ ඇතැම් කෙනෙකුට තමන්ගේ අසූචි තමන්ට අරමුණු වෙනවා කියන පිළිකුල් වශයෙන් එහෙම නැත්නම් තමන්ගේ මූත්‍රා අරමුණු කියලා තමන්ගේ දහඩිය වෙන්න පුළුවන් තමන්ගේ සෙම වෙන්න පුළුවන් තමන්ගේ ලේ වෙන්න පුළුවන් තමන්ගේ සරව වෙන්න පුළුවන් තමන්ගේ කබ කලාඳුරු වෙන්න පුළුවන් නොඑක් જાති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පිළිකුල් වශයෙන් නිතර අපේ හිතට එන දෙයක් තියෙනවද? අන්න ඒ එන දේ විතරක් අපි හිතට ගන්න හොඳට. ඒ හිතට අරගෙන ඉවර වෙලා අන්න ඒ තුල මනාව හිත පිහිටුවා ගන්නවා. උදාහරණයක් කොහොම ගත්තොත් එහෙම අපි හිතමුකෝ දැන් අපිට මේ අපේ දාරේ මේ දාඩිය පිළිකුලක් වශයෙන් තමන්ට තේරෙනවා. දාඩිය පිළිකුලක් වශයෙන් තමන් දකින්නේ. දාඩිය දුගඳයි දාඩි නිසා දෝවිලි ඇලෙනවා. ඒ වගේ ඇඳුම් අපවිත්‍රයි දුගඳ වාහනේ වෙනවා. මෙන්න මේ නිසා දාඩි දානෙක හිතේ කලකිරීමක් තියෙනවා නේතන්ට. ඉතින් මේක පිළිකුලක් වශයෙන් දකින්න නම් කල යුත්තේ මොකද්ද? පළමුවෙන්ම තමන් හොඳට අරමුණු කරගන්න ඕන තමන්ගේ මුළු ශරීරය පුරාම දාඩිය දාලා තියෙනවා. මුළු ශරීරය පුරාම දාඩිය වැක්කිරෙනවා. ඉතින් මේ දාඩිය වැක්කිරෙන ස්වභාවය ඉතින් අරමුණු කරගෙන දාඩිය කියලා හොඳට නෝණින් හිතින් පිරිමදිනවා. මේ හිතින් මේ අරමුණේ පිරිමදිනකොට මේ දාඩිය හොඳ ප්‍රකට වෙනවා. එතකොට දාඩිය කියන හොඳට ප්‍රගුණ කරන යන අවස්ථාවේදී අන්න බලන්න තමන්ට පුළුවන්කම ලැබෙනවා. අර ඒ ප්‍රගුණ කිරීමත් එක්ක හිතේ ටික දමනේ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් තවත් කෙනෙකුට තමන්ගේම දාඩිය අරමුණු කරගෙන පිළිකුල වඩන්න බැරි නම් බාහිර පුද්ගලයෙක්ගේ දාඩියක් අපි අරමුණු කරගන්නවා. අරමුණු කරගෙන ඉවර වෙලා ඒ බාහිර පුද්ගලයා තමන්ගේ ඉස්සරහා ඉන්න ආකාරය හිතාගෙන අන්න දාඩිය කියන මේ පිළිකුල හොඳට වඩන්න ප්‍රගුණ අරමුණු කරන්න මහන්සි ගන්නවා. ඒ වගේම අනිත් පොළොව කොටාසෙන් සම්බන්ධ කරගෙන පාදාන්තයේ උඩකේ සාන්තයේ දක්වාද මේ හැමින් වැහිලා තියෙන අභ්‍යන්තරගත මේ කොටස් සියල්ලක්ම නුවණින් දැන් ප්‍රතිවේක්ෂාක නුවණින් මෙනෙහි කරනවා. දැන් කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ? දැන් එහෙමනම් දැන් බලන්න තමන් තමන්ගේ ශරීරයේ දිහා බලාගෙන පුරුදු වෙන්න. දැන් තමන්ට මීට පෙර ආනාපානසති භාවනාව හරි මෛත්‍රී භාවනාව වෙන සමත කර්මස්ථානයක් වඩලා ප්‍රගුණතල පුරුදු නම් ඒ ඉස්සෙල්ලා වඩන්න ප්‍රගුණ කරන විනාඩි 5ක් 10ක් 15ක් විතර. එසේ පුරුදු කළ ඉවර වෙලා තමන් අරමුණු කරගෙන තමන්ගේ ශරීර කෝඩුව. තමන්ගේ ශරීරය තම වාඩිලා ඉන්න ආකාර අරමුණු කරගන්න. ඉතින් තමන් වාඩිලා ඉන්නේ කොහොමද? පුටුවකද වාඩිලා ඉන්නේ? බද්ධපරියංගෙන් ආසනේ වාඩිලා ඉන්නේ? මේ හැම දෙයක්ම තමන් හොඳට නුවණින් බලන වාඩිලා ඉන්න ආකාරය. ඉන්න ආකාරය හොඳට බලලා ඉවර වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ ශරීරයේ තියෙන කොටස් සියල්ල ගලවන්න ඕනේ හිතෙන්. ඉතින් ගලව ගලව කොටස් වලට එකතු කරන්න ඕනේ. දැන් තමන්ගේ ශරීරයේ තියෙන මේ කෙස් වල කෙස් ටික කේසා කියන හොඳට සම්පූර්ණයෙන්ම කෙස් ටික ගලවලා ඔන්න පැත්තකින් තියෙනවා. ඊළඟ ලෝමා කියන ලෝම ප්‍රකට වෙනකොට අර තමන්ගේ ලෝම ටික ගලවලා ඔක්කොම ගලවලා ඔන්න පැත්තකට තියෙනවා. ඒ වගේම නඛා කියන්නේ නියපොතු ගලවනවා. දන්තාගේ දත් ගලවනවා. ඒ වගේ තචෝ කියනකොට සම ගලවනවා. ඔය විදිහට මේ එකින් එකට මේ කොටස් 32ම ගලවන්න සමර්ථ වෙන පුළුවන්කම ලැබෙනවා. දැන් එහෙමනම් බලන්නට ඕනේ අපි තේරුම් ගන්නට ඕනේ තමන්ගේ මේ ශරීරයේ දිහා තමන්ට බලාගෙන තමන්ගේ කෙස් ටික ලොම් ටික නියපොතු දත් මස් නහර ඇට මිදුලවාද මේ කොටස් එකින් එකට ගලව වෙන් කරනකොට කොටස් 32ක් වෙනවා. අර කොටස් 32ක් වශයෙන් අපි දකිනකොට මෙතන සත්‍ය පුද්ගලික ආත්මයක්වත් ඒක සත්‍ය පුද්ගල සංඥාවෙන් දකින්න කිසිම දෙයක් මෙතන නැහැ කියලා අන්න නෝනින් වටහා ගන්නවා මේ යෝගාවචරය. එහෙමනම් තවදුරටත් මේ භාවනාව යෙදෙනකොට මේ යෝගාවචරයට ආධ්‍යාත්මික තමන්ගේ ශාරීරික කොටස් බලන්න අපහසු නම් බාහිර පුද්ගලික කරමුණු කරගන්නවා. සමලිංගික වශයෙන් තමයි ඒක වැදගත් වෙන්නේ. යහපත් වෙනවා නැත්නම් අපි අර භාවනාසිත මොහොතකට හරි කැඩෙන්න පුළුවන්, බිඳෙන්න පුළුවන්, පළඳු වෙන්න පුළුවන් නිසා. අපි එදිනෙදා ජීවිතේ සාමාන්‍ය විදිහට පිළිකුල් කියලා අපි කොච්චර හිතුවත් අපේ හිතේ ඒ ධ්‍යාන වැඩෙන්නේ නැත්නම් ධ්‍යාන සමාධිය දක්වා හිත ප්‍රගුණ කරගන්න බැරි නම් ඉතින් ඒ වෙලාවේදී අපි කොච්චර මහන්සි ගත්තත් අපි ගැඹුරු සමාධිය දිත පුරුදු කරලා නැත්නම් ඒ වෙලාවේදී අපි අසරණ වීමක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ පටික්කුල මානසිකාරයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ බාහිර තමන්ගේ මේ හැම මතු පිටින් දකින්න සුන්දරත්වයෙන් මේ අභ්‍යන්තරයේ තියෙන මේ අභ්‍යන්තරයේ තියෙන කොටස් එකින් එකට ගලව බලන්නට ඕනේ. දැන් හැම ගලවන්නාසේම ඒ වගේම නියපොතු ගලවනවා, හැම ගලවනවා, ඒ වගේ මස්ටික ගලවනවා, නහර ගලවනවා, ඒ වගේම ඇට කෙබිලි ගලවනවා, වකුගඩු ආදී කොටස් එකින් එකට ගලව වෙන් කරගත්තාම හරියට මේ කොටස් වලින් එකතු කර හදාගත්ත යන්ත්‍රයක් වගේ තමයි ශරීර කෝඩුව කියලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ පිළිකුල් භාවනාවේදී අර රූප ඝණයක් කියන එකත් අපි අතින් කැඩෙනවා. දැන් සාමාන්‍යයෙන් රූපය අපි දැන් මෙතන සත්පුද්ගල සංඥාවක්, මම කියන සංඥාවක්, මගේ කියන සංඥා, මගේ අම්මා තාත්තා නැන්දම්මාව දුව පුතා කී කිය අපි ඇති කරගත්ත රාමුවක් අපේ ළඟ තියෙනවා. එතකොට මේ රාමුවෙන් අපි හැම වෙලෙම බලන්නේ. මේ රාමුවෙන් බලනකොට තමයි අපේ හිතේ ආස්වාද සිතුවිලි පහළ වෙන්න පටන් ගන්න. නමුත් අර පිළිකුල් භාවනාවේදී මේ කොටස් වල ගලව වෙන් කරලා හොඳ පුරුද්දක් තිබුණා නම්, වෙන් කළ පුරුදු වෙලා තිබුණා නම් අර දකින අවස්ථාවේදී අපට මතුවෙන්නේ පිළිකුල් කොටස්මයි. අපට මතුවෙන්නේ පිළිකුල් ඒ කොටස් ගැලවිලා යන ආකාරය අපට ප්‍රකට වෙන්නේ. එහෙමනම් එතන අපට සත්‍ය සංඥාව, ආත්ම සංඥාව, පුද්ගල සංඥාව මොහොතකට හරි යටපත් කරගන්නට, ඒ වගේම ඒ යටපත් කරගන්න මූලික අඩිතාලම අපට මේ පිළිකුල් භාවනාවේදීම සකස් කර දෙන්න සමර්ථ වෙනවා. ඉතින් ඇතැම් අයට ප්‍රශ්න ගැටලුව තිබෙනවා පිළිකුල් භාවනාව ගෘහස්ත ජීවිතයට ගැලපෙන්නේ නැහැ, ගෘහස්ත ජීවිතයක ඉන්නකොට පිළිකුල් භාවනාව වඩන්න හොඳ නැහැ කියලා සමහරක් අය කියනවා. නමුත් පින්වතුනි පිළිකුල් භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කියනවා නම් අපේ හිතේ වැඩෙන මේ රාගය තුනී කරගැනීම, රාග යටපත් කිරීම. ඉතින් මේ රාග යටපත් කළ භ්‍රමචාරී ජීවිතයකට හිත පුරුදු කරන්න තමයි මේ පිළිකුල් භාවනා බොහොම වැදගත් වෙන්නේ. හරි කොටස් එක කොටසක් අරගෙන හොඳට ප්‍රගුණ කරලා අර ප්‍රථම ධ්‍යානයේ දක්වා හිත හුරු කරලා තියෙනවා. ඒ ප්‍රථම ධ්‍යානයේ දක්වා හිත වැඩෙනකම්ම තමන් ප්‍රගුණ කරන්න. ඒක ඒ ශක්තිය ලැබුණට පස්සේ අනිත් කොටස් අපට පුළුවන් තිරපතා වුණත් කමක් නැහැ. එකවර වුණත් මේ කොටස් වැඩ ධ්‍යානවල සම්බන්ධින්න පුළුවන්. තමන්ට මේ පිළිකුල වඩාගෙන යන අවස්ථාවේදී මේ ශරීරයත් එක්ක ගැටීමක් වෙලා ද්වේෂයක්, කේන්තියක් එනවනම් ගුරු ඇසුරක් ගන්නට ඕනේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවට මෛත්‍රී භාවනාව පිළිකුල නවත්තලා මෛත්‍රී භාවනාව වඩලා ඒ ක්ලේශේ සංසිඳවලා තමයි නැවත රාගයේ සංසිඳවන පිළිකුල් භාවනා කරන්න. කරන්නට ඕනේ. ඉතින් අපි හැම වෙලේම මතක තියා ගන්නට ඕනේ මේ භාවනාවේදී සිද්ධ කරන්නේ සමබර කිරීම. ඒ කියන්නේ එක පැත්තකින් ක්ලේශයක් කඩනවා, අනිත් පැත්තෙන් කුසාසිත දියුණු කරනවා. ඒ කුසාසිත වඩන්න යනකොට තවත් අකුසල් වැඩෙනවනේ. ඒ අකුසලට අදාළ ක්ලේශය ප්‍රහාණය කරලා වෙන කර්මස්ථාන තියෙනවා. ඒවා අපි අනුගමනය කරන්න ඕනේ. අසූචි වශයෙන් බැලීම කියලා කියන්නේ මේ සතුගේ ජරාවක් දකිනකොට අසූචි ගොඩක් දැක්කා කියලා ඒ අදහස නෙමෙයි කියන්නේ. මේ අභ්‍යන්තරේ දේවල් මේ අභ්‍යන්තරේ වෙහිලා තියෙන. මෙන්න මේවා තමයි අපි මෙනෙහි කරන්න කියලා කියන්නේ. අප්‍රිය කරන, අමනාප වන ගඳ වහණය වෙන නිසා තමයි අපි මේක සමාධි සිතට නුවණට වැටහෙනවා. මේක අසූචිකම පිළිකුලක් කියලා වැටහෙනවා. එතකොට ඒ පිළිකුල් වශයෙන් වැටහෙන එක ඇවිදින් සෝමනස සහගත ඥාන සම්ප්‍රේත කුසල්සිත. ඒක ගැඹුරෙන් යනවනම් රූප පිටක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාසත් ප්‍රථම අධ්‍යාන කුසලසිතක් බවට පත් වෙනවා. එතකොට දැන් අපි අසූචි ගොඩක් දැකලා අසූචි අසූචි කැතයි කැතයි කියලා හිතනකොට එතන ඇති වෙන්නේ ද්වේෂ සිතක් ගැටීම. එතකොට ඒ ද්වේෂ කියන්නේ අකුසල් සිතක්. එතකොට එහෙමනම් අපි තේරුම් ගන්නට ඕනේ අකුසල් සිතේ කුසල් සිතේ වෙනස භාවනා ආරම්භණක් එක්ක තමන් නුවණින් තේරුම් ගන්නට ඕනේ භාවනාවේදී තමන්ගේ හිතේ වැඩෙන්නේ මොනවද? තමන් හිතේ වැඩෙන්නේ කුසල්ද? තමන් හිතේ වැඩෙන්නේ අකුසල්ද? නැත්නම් තමන් හිතේ වැඩෙන්නේ උපේක්ෂා සහගත මොන වගේ සිතද? තමන් තේරුම් ගන්නට ඕනේ. ඒකෙන් තමන් හැමදාම ඉන්නේ එක තැනක තමන්ගේ දියුණුවක් තියෙනවා. අසුබ නිමිත්ත කියන්නේ අර ඒ රූප වල පොළොට පස් වෙලා දිය වෙලා පණුව ගහලා යන්නේක ඒක බලන් ඉඳලා වඩලා තියෙනවා නම් අන්නේ නිමිත්ත අර අසුබ සුබ නිමිත්තේදී අසුබ නිමිත්ත මේ ශරීර මෙහෙමනේ කියලා හිතුවාම අර නිමිත්ත උදව් වෙනවා අර නිමිත්ත වෙනස් කරන්න. ඒ කියන්නේ තියෙන ලස්සනයි කියලා හිතපු අර ඒ නිමිත්ත වෙනස් කරන්න. ඒ නිසා මේ නිමිත්ත කියන එකේ වැදගත්කමක් තියෙනවා. දැන් කාමයට යට වෙන නිමිති තියෙනවා. එතකොට ඒවා කාම වශයෙන් ඇති වෙන නිමිති. ගන්නේ නැහැ කාම අරමුණක්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මගඵල නිවන් ලැබුවා නම් වැඩිම දෙනෙක් ලැබුවේ මේ දක්ඛිනසාකාර පටිපොල මනසිකාර කායගත සති භාවනාවේ. දැන් අපි සලකා බලමු මේ දක්ඛිනසාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. එහෙදි කේසාලෝමා නකාදන්තා තචෝකේ නිකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස්පුනපේකින් සදුනා වූමේ විස සමමත පිහිටි විකෝටි 50,00,000 පමණ වූ හිසකේ නම් කුණප කොටසක් ඇත්තේය. අනේ කේසා අත්ති කියන වචනේ කෙටි තේරුම. මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට කෙහෙවත් ගස් පෙනල ඇටමින් අතිසයින් කළු පාට ඇත්තාහ. සටහනින් කිතුල් කෙඳිවැනි සටහන් ඇත්තාහ. දිසාවසයෙන් උඩ දිසාවෙහි පිහිටියාහ. පිහිටි තැන් වශයෙන් ඉදිරියෙන් නලල් තලය දෙපස දෙකන්සිලුව පිටුපසින් ගලවනු යනමින් පිරිසිදුනා වූ හිස වෙලා සිටි සමමත පිහිටියාහ. පරිච්ඡේද වශයෙන් හිස වෙලා සිටි සමමත වියත අගක් තරම් බැසගත් මුල් තලයෙන්ද උඩින් අහසින්ද සරසින් ඔවුනුවන්ගෙන්ද පිරිසිදීම් ඇත්තාහ. මෙන්න වර්ණ වශයෙන්, සටහන් වශයෙන්, දිසා වශයෙන්, පිහිටිතැන් වශයෙන්, හිම වශයෙන් මෙනෙහි කරන හැටි. ඊළඟට ඒක හරවනවා පටික්කුලයට. කොහොමද මේ කයෙහි කේසයෝ වර්ණයෙන්ද පිළිකුල්ය, සටහනින්ද පිළිකුල්ය, ගන්ධයෙන්ද පිළිකුල්ය, ආශ්‍රිත කුණපයන් නිසාද පිළිකුල්ය, පිහිටිතැන් වශයෙන් පිළිකුල්ය. ඉතින් මේ කිව්වේ කැටියෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට එකක් එකක් පාසා හදාගන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වාගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් එක හදාගන්න පුළුවන්. ඕනේ කරන්නේ කොට්ටාස තේරුම් කර ගැනීම සඳහා යැතේන වචනවලින් භාවිතා කිරීමයි. එතකොට කේසාවේ වර්ණය, කේසාවේ සටහන, කේසයන්ගේ පිහිටි දිශාව, කේසයන් පිහිටි ස්ථානය, කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙඳ පටන් ගන්නවා. එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා. එතෙන්දී සමාගතමාට කොටස් වැටහීම වර්ණ සංකාන දිශාවකාශ වශයෙන් වැටහෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ වැටහීම උග්ඝහ නිමිත්ත. ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නේ ඒ පටික්කුල වශයෙන් වැටහෙන වැටහෙන්න පේන්න පටන් ගන්නවා. පටික්කුල වශයෙන් වැටීමට කියනවා පටිභාග නිමිත්ත කියලා. මේ පටිභාග නිමිත්ත පටික්කුල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිත සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු මනස. දැන් වචසා සත්‍යයන නෙමේ කියන්නේ ඊළඟ මනස. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනේ සත්‍යයන කරන ක්‍රම. ඒ ක්‍රමයටම මාස 6ක් සිකින් ආවර්ජන කරනවා. මේ වචනේ සත්‍යයන ක්‍රියම නිෂ්ඵල වන්නේ නැහැ. වචනේ සත්‍යයන ක්‍රියම නිසා මනසින් සත්‍යයන කරන් ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනේ සත්‍යයන ක්‍රියමේ ප්‍රයෝජනය. අනික් කාරණේ තව වැඩගත්ම කාරණේ මේකයි. මේ පටිච්චෝල මනසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහෙනි. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බලබලා ඉන්න කවුරුත් කැමති නැහෙනි. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලින් බලාන මිනිහ කරන යනකොට යම්කිසි එකක් තමාට තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. ඒකට මනසා කියන මේ සිකින් ආවර්ජන ක්‍රීමේදී අර වත්මින් සත්‍යඥාන ක්‍රීම මහෝපක කාරී වෙනවා. ඉතින් මනසා සත්‍යයනාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කවසල්ලි නැත්නම් මානසිකාර කවසල්ලි අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුපුබ්බතෝ යම් මේ 32 අනුලෝම පටිලෝම අපි කිව්වනේ. ඒවා තනින් තනින් අතහරින්න තු අනුපිළිවෙලින්ම අනුලෝම පටිලෝම කියවන්නට ඕනේ. නාතිසීගතෝ ඉතා ඉක්මන් නොවි හිතින් ආවර්ජන කරන්නට ඕනේ. නාති සනිපතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. වික්කීප ප්‍රතිබාහනතෝ පිහිටවා ගන්නට ඕනේ. එකම කාරණිය වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකට හිතට අතරක් නැහැ. ඒකට හිතට එහා මෙහා දුවන්න වෙලාවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා වික්කීප ප්‍රතිබාහනේ කියන්නේ හිත විසිරීම වලකිනු. පන්නත් සමපික්කමනතෝ අනුකුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ 32 මුල සිට අගතග සිට මුලට පංචකවාදී වශයෙන් කියාගෙන යනකොට හිතින් යමක් යමක් වැටෙන්නේ නැති වැඩි යමක් වැටෙනවා. වැටෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. ඒ නිසා වැටෙන එක ගැනීම තමයි අනුකුබ්බ මුංචනතෝ කියන්නේ. අන්න ඒකට කියනවා පන්නත්ති සමතික්කමනතෝ දැන් කේසා ලෝමාම කී කියති නම් කියවනේ. ඒ නම අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ. නම අවශ්‍ය වෙන්නේ නැහැ. මේක වර්ණින් පිළිකුලයි සතරණින් පිළිකුලයි කියන දවස වෙන්නේ. ඒවා පේනවා. හිතට අරමුණු වෙනවා. පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා හිතේ වැටහීම ඇති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහීම ඇති වෙනවා. ඒ වගේම හැඩවුරුකම නිසා, ඒ වගේම පිහිට තැන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණුපියන් නිසා පිළිකුල බව වැටහෙනවා. ඒ වැටහීම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි. ඒක එක කොටාසල නම නෙමෙයි. ඒක කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න පටිභාග නිමිත්ත. ඒ පටිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ පටිභාග නිමිත්ත පෙළියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධ්‍යාන අර්පණාව ලැබෙනවා. නැවත නැවත අපේ පටික්කුල මෙනෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටි අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වශී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාරමුණේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ. ඒ කේසාරමුණේ ලැබුණු ප්‍රථම ධ්‍යානය වශී භාවයට පමුණවන්නට ඕනේ. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කාගත සති භාවනා වශයෙන් සමතහා විපස්සනාව වැඩිමයි. දැන් මේ එක එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44ක් අග පිහිටි රූප 8ක් ආදි වශයෙන් කොටාස කිපෙකෙම තියෙන රූප සම්භාරයක්. ඒ වගේම මේ කොටාස මෙනෙහි කරන සිට ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා. ඊට පස්සේ විපස්සනාවට සමාධියෙන් විපස්සනාට හැරෙනවා. සමාධිය විපස්සනාට පාදක වෙනවා. විපස්සනාවට හැරි මේ 23 කොටාසේ සහිත සීලම රූපකයක් නාමකයක් මනමින් නාම රූප පරිග්‍රහ ඥාණයෙන් අවබෝධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් අවබෝධ කරගෙන විඤ්ඤාණ ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් තමාගේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන තමාගේ හේතු සම්පත්ති ගුණා නම් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා. අවිඤ්ඤාණා සුභ නිභංස අවිඤ්ඤාණා සුභං ඉමං කායං අසුභතෝ පස්සං අසුභං භාවයේ සතින් වන්න සන්තාන ගන්දේහි ආසයෝ කාසතෝ තථා කටික්කුලානි කායේ මේ කුණකානි දිසෝලස කතිතං නාපි කුණකාජේ ගුච්ඡං කාය නිස්සිතං ādhāro hi sucītasse kāyetu kuna pētitaṁ mīlhe kimiva kāyoyaṁ asucin hi samunthito anto asuci sampunno punna vacce kutiviya asuci sandate nicchaṁ yathā me dekatālikā nāna kimi kulāvāso pakka candani kāviye gandha bhūto roga bhūto vana bhūto samusayo ate kicchāti je gujjo pabhinne kuna pūpamoti dan mī desanāva tulin labana dvattin sākāra patikūla manasikāre yam kenek netara netara bhāvitā karanawa nan mulin sandahan kala wage sapase nidenawa sapase avadi wenawa napuru sena nopenenawa deviyanda manusyanda amanusyanda priya wenawa deviyange ārakṣāva de labenawa mūne varṇaye pahapat wenawa rasa visāviya uda gini avadi vipatti walakenawa ewageema citta samādhimat wenawa antiya mohota dakwa sihiyen inda labenawa āyu kelawara sugatigāmi wenawa මහා සංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනා නිබ්බානාබිරත කෙනෙක් වෙනවා. මේ ජීවිතයේදීත් මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා. සංවර සීලිය බව ඇති වෙනවා. සංවරව කතා කරන්න හිතෙනවා. කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා. මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා. එවාගෙම අරති රත සහ කියන්නේ එපාකම් දුරු වෙනවා. සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවා නේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. එවාගෙම රති නොඑක් නොඑක් දෙයට ආසාවල් නැති වෙනවා. එවාගෙම බය දෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ කිසි දෙයකට බය වෙන්නේ නැහැ. එවාගෙම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ බිය වෙන්නේ. නිර්භයතාවක් හිතේ ඇති වෙනවා. සන්තෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවන් ඉවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්න නැති පාසාව වැස පුලන් විසුකුරු සර්පාදීන්ගේ පීඩා අනුන්ගේ නිඳා පහස චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් එන නානා ප්‍රකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා ඉවසා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ වාගේ තමාට මෙලවම මිහිදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහ යන අරමුණේ තරහ යන්නේ නැහැ. බොහෝ දිනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් පේන නිසා රාගයක් ඇති වෙන්නේ නැහැ. මුලාවක් ඇති වෙන්නේ නැහැ. අභ්‍යන්තර තත්ත්වය හොඳින් තේරෙනවා නම් නොමග යන්නේ නැහැ. වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, කුණිමේ ජීවිතයක්, පාරමී ජීවිතයක්, එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, තේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බවට පමුණවා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. එනිසා විශේෂයෙන්ම අපට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල තමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පියවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජයගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයේ තියන්න, ජෝති ජෝතිපරායන වෙන්න මෙවැනි භාවනා ක්‍රම අපට අත්‍යවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා ප්‍රවදාර නොමි ලෝතුරා ශෝකනිස පවට්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අධිෂ්ඨාන කරගනිමු. කරගන්නේ මේ කුසලය අපට තුන්දවට පිහිට වෙන ලෝපහළු සාන්තිනායකයන් වහන්සේට ප්‍රතුම බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝරත් පූජාවක් වේවා, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ද ගුරු පූජාවක් ද වේවා. එවාගෙම අප සෑම දෙනාට මේ කුසල බලයෙන් සද්ධා සීල සුත්‍ර ත්‍යාග ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්පරායක වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සමප්‍රත්‍ය පරමාර්ථ වශයෙන් පැතු බෝධීන් අග්‍ර අමා මහ නිවන් සෝපිනිසත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.